භාවනා කර්මස්ථාන ගැන කර්ම ධර්ම ගැන සාකච්ඡා කරන්න අදහස් තියෙනවා. ඉතින් මෙයන් කෙනෙක් කරනවා අත්මිමානය විචිකිච්ඡාවක් කියන්නේ මොකක්ද කියලා. අත්මිමානය විචිකිච්ඡාවක්. අත්මිමානය කියන්නේ මොකක්ද? මාන්නේ කියනවානේ ඔක්කොම 10ක් නේ. තවත් එක අපකටත් දෙනවා මානෝ අතිමානෝ ඕමානෝ අවමානෝ අතිමානෝ අදිමානෝ ඔක්කොම දින 7ක්. එතකොට දැන් මෙතන අතිමාන කියන එකේ තේරුම අතිමීතිමානෝ අතිමීතිමානෝ අතිමී මම දෙමි. කවුරුත් නේ මම දෙමි. මමයි. ඕනෑම දෙයක්ම මම. හැම දෙයකදීම වෙන කෙනෙක් නේ මම. ඒකට අර මේ මල්කර හිතේ කාර්යයේ මම තමයි. දෙලින්ම විසක්වට ගැනීම කරන්නේ. එකම නෙමෙයි විසක්වට. අනිත් අය වගේ මල්කර හිතන්නේද? අර මල් වලම ගෙතේ කවද? ඕක කවුරුත් නේ මම තමයි නේද? අන්නේ වාගේ හැම දෙයකදීම දැන් මොන්නේ ධර්මඥානය ගැන වුණා දැන් මොන්නේ යන්ති කියන්නේ බණපදයක් වරනවා කවුද දන්නේ මේ බණපදේ මොකද දේශර කරන්නේ ආ කවුද මේ මමනේ අර මම කියලා තමන් උසස්ක ගන්නවා තමන් උසස්කත් කියන්නේ එම තමයි එතන හැම දෙයකදීම අක්මි මානෙන් කියලා කියන්නේ අක්මි විචිකිච්ඡා කියන්නේ තේරුම උත්තේ කාන්තති විචිකිච්ඡ දිනාදිමුත්ති ලසම්පතියදී ධම්මේ කාන්තති විචිකිච්ඡ දිනාදිමුත්ති ලසම්පතියදී සංගේ විභාය කුම්බන්තේ අපරන්තේ කුම්බන්තාපරන්තේ ඉදප්පච්චේතා පටිසම්පන්නේසු ධම්මේසු කාන්තති විචිකිච්ඡ දිනාදිමුත්ති ලසම්පතියදී මොන විචිකිච්ඡා කියන්නේ විස්තර කරන සමහර සූත්‍ර පාඩය බුද්ධ රත්නය ගැන කම්පති දෙකක් තියෙනවා විචිකිච්ඡති තීරණයක් ගත නැහැ කියනවා රාගයෙන් නාදිමුච්චති සිත්තේ කිහිපමක් නැහැ සිත්තේ පිළිගැනීමක් නැහැ ලසම්පති දෙති හිතේ එහැදීමක් නැහැ බුද්ධ රත්නය ගැන ඔය කියන ලක්ෂණ වලින් හිත පිළිගාගෙන කියනවා දැකියක් දෙනවා මාතේ දුුණාද දැන් මේ සායි බබා වගේ කියන්නේ දැන්නේ එහෙනම් තියෙනවා ඈ මොනවද කියලා ඒ ඔන්නෝනි කියන එකක් තියනවාද ඒ වාගේ බුද්ධ රත්නය ගැන බුදුරජාණන් වහන්සේගේ පාරමී සම්භාර ගැන ගෝස්තරත්‍ය ඥාන ගැන රූප සංකප්පය ගැන කර්මකා සංකප්පය ගැන නවආරහදී බුදු ගුණ ගැන දසබාල ඥාන ගැන එකක් විචාරද ඥාන ගැන සත් අසාධාන ඥාන ගැන විද්ධි විද්‍යේ ගැන নানা ආකාර බුදුරජාන් වහන්සේගේ විශේෂත්වයන් ගැන නාදි මුච්චති ස්ථීර පිළිගැනීමක් නැත්නම් සම්පතේ දෙති විශ්වාසයෙන් පැහැදීමකුත් නැහැ අංකති ඇත්ත නැද්ද කියලා සැකේකුත් තියෙනවා විචිකිච්ඡති තීරණයක් ගත නැහැ කියනවා විචිකිච්ඡති විගතා විචිකිච්ඡා විචිකිච්ඡා කියලා කියන්නේ විගතා විචිකිච්ඡා විචිකිච්ඡා කියන්නේ විචිකිච්ඡාවේ විචිත්ත ආදාරෙ කියන්නේ විචිත්ත කියන්නේ ප්‍රතිකාර සෝරන්නේ ඔව් ප්‍රතිකාර ඒක ප්‍රතිකාර විචිකිච්ඡා විගතා විචිකිච්ඡා විගතා කියන්නේ ප්‍රතිකාර කරන්න බැරි ප්‍රතිකාර කරලා ඉවර කරන්න බැරි දෝර ප්‍රතිකාර කරන්නේ බැරි ප්‍රතිකාරයෙන් ඉවත් කරන ලද දෙයක කියන විචිකිච්ඡා කියලා. දැන් ගැටයක් කියන එක නා දෝ කරන්නේ බැරි මේකක් නේ. දෝ කරන්නේ බැරි දෙයක්. එනිසායකට කියන විචිකිච්ඡා තීරණයක් ගන්න බැහැ. දැන් දෝ කරන්නේ බැරි රෝගය ගැන වෛද්‍යවරයෙක් තීරණයක් ගන්න බැහැ. ඒ කොයි දෙයක් දුන්නත් ඒක අහන්නේ නෑ. මේ තීරණයක් ගත නැහැ කි බව තමයි විචිකිච්ඡා. චෝත බුද්ධාගේ අසතන කියන තැන දැන් තේරුණානේ බුද්ධ ධම්ම සංඝ සික්ඛා උබ්බන්ත අපරන්ත උපන්තා අපරන්ත උදාපත්‍යේක පරිසම්පන්න. උපන්ත කියන්නේ අතීත කාලය ගැන. අපරන්ත කියන්නේ අනාගත කාලය ගැන. උපන්තා අපරන්ත කියන්නේ දෙපැත්තම ගැන. පරිසම්පන්න උදාපත්‍යේක පරිසම්පන්නේ සම්මිතකීවේ හේතුඵල ධර්ම කියන්නේ. මේ වාගේ යන්නේ විශ්වාස කරන්නේ දැක තේනවා. තීරණයන් ගත නැගෙවි ඉන්නවා. ඒ වගේම ස්ථීර පිළිගැනීමක් නැතුව ඉන්නවා. අනික විශ්වාසවන්තව ඉතේ දැනගීමක් නැති සම්පතියද. ඉතේ දැනගීමක් නැති ස්ථීරව පිළිගන්න බැරි නිසා. මේක නිසා විචිකිච්ඡා කියන්නේ මොනවද? දවසනක කියනවා නීවරණ විචිකිච්ඡා පතිරූපීචිකා කියලා එකක්. දැන් නීවරණීචිකා කියන්නේ දෙලින්ම අපසර. අපසර ඡායිතියක්. පතිරූපීචිකා කියන්නේ විචිකා වගේ නම විචිකා නෙමෙයි. ඒ මොකක්ද? ඔව් දැන් අපි පාරට යනවා. ගිහල නැති පාරක් නිසා මේ පාර ප්‍රතිවෙන්ද හැරෙන්නේ. ඉතින් හැරෙන තැන විතේකා ඉන්නා මේකද අරකද අරකද මේකද කියලානේ. එතන තියෙන අවස්ථාවක ඉතක් නෙමෙයි. හඳන්නා දෙයක් දැනගැනීමේ ඕනකම. දැන් රහතන් වහන්සේලාත් ඕකෙදි කියන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ මුකුල් පුරාද ගමනක් යනකොට වාගමනින් ඉතින් මේ මොන ගමද? මේ මොන නගරයේද? මේ මොන ජනපදයේද? මෙතන මේ පාරෙන් ගොඩට යන්නේ කොයි පාරදම යන්න ඕන? අවිතර සීනර විසාක රහතන් වහන්සේගේ සුත්තුපව ගමන ගැන ආරැකිනේ විසාක රහතන් වහන්සේ ලංකාවේ උපන් කෙනෙක් නෙමෙයි පාටලිපුත්‍ර නගරයේ විශාල ධනවත් දෙමේ දෙලෙන්නේ ලංකාවේ බොහෝම රහතන් වහන්සේලා ඉන්නවා ගහක් වලට ගියා දෙද සමාද වෙනවා කියලා අහලා ඉතින් ලංකාවට ආව මහනදම් කරන්නේ එවිල්ල අමරාපුර මහ විහාරයේ සිට ඉඳලා අවුරුදු 5ක්ම දේශ සමාදන් වෙලා ධර්මයයි විනයයි භාවනාව ඉගෙනගෙන නිසංසුක වෙලා ආරණ්‍යයකට වැඩියා. ආරණ්‍යයේ වැඩිය දවසේම රහත් වුණා. මාස 4-4 එකේ දිස්ථානවල ඉන්නවා. වඩන්නේ සම්මේ මෛත්‍රී භාවනාව. රහත් වෙලා මෛත්‍රී සමාධිය තම දෙකින් වඩන්නේ. ඉන් සිතුන් පාවගෙන බලා යනකොට දෙමන් සංජීවි දෙයල මොනවා හිතුවා. මේ කොයි කාර්ය සිතුන් පාවට යන්නේ නැහැ. අනේ විචිකිච්ඡා දෙන්නේ. ඒක උපක්‍රිය සාපත විචිකිච්ඡා වස්තුව. ඒකට පාර දෙන්නවා කියන්නේ කවුද? දේවතාව. දුෂ්‍ය දේවතාවේ අතපන් කාලා කියන මෙන්න මේ පාරෙන් වැඩි සිතුන් පාවට. උනාගේ මෛත්‍රී බලයෙන් මෛත්‍රී බලෙන් මේ දේවතාව බොහෝ ගෞරවයෙන් උන්වහන්සේ සමීපයේ පිළිගත්. ඉතින් ඊපස්සේ ඉතින් මාස 4ක් එහි ඉඳලා මෙතන අනිත් කෙනෙකුට වඩින්න ඕන කියලා හිතාගත්තා දේවතාවෙක් කියලා මිනිස්සුකින් අඳන්න ගත්තා. ඒක මොකද අඳන්නේ? ස්වාමීන් වහන්සේ ඒක වඩිනවා කියලා හිතුවා නේද? ඒකත් අනුගාමනයි. අපි ඉඳීමේ ඇටයෙන් මොකක්ද? ස්වාමීන් වහන්සේ එන්නේ මේ වන දේවතාව බොහෝම අසමගි. ස්වාමීන් වහන්සේ ඇදියාට පස්සේ ඔක්කොම සමගි. දැන් ස්වාමීන් වහන්සේ ඒක ඇදියාට පස්සේ අර කලින් වගේ අසමගි කන් නැතිනකොට අපි කනගාට. ආතන් ඉන්න කියලා නැවත ආයෙත් කාර් මාසික කියන්නේ. ආයෙත් කරවා කියලා. පින්නම් පාන්න යන්න දුන්නේ. එතනම පින්නම් පාන්න යන්න දුන්නේ. මේ මෛත්‍රී කියන වචනක දෙන්නම් කිව්වා. අමනුෂ්‍යාලම් අන්නේ වාගේ රහතන් වහන්සේලාට යම් දේ ගැන නොදන්න දේ ගැන සැක ඇතිවෙනවා නම් ඒක විචිකිච්ඡාව නොවේ. ඒක නොදන්න දේ දැනගැනීම ඕනකම. මේ කියන්නේ දැනගත යුතු දේ පිළිගන්න ඇතිකම. විද්‍යාඥාන්වද ගැන දැනගන්න ඕන ඒක පිළිගන්නේ. ධර්මය ගැන සංඝයා ගැන සික්ඛා ප්‍රතිපදි ගැන දැනගන්න ඕන. ඒක පිළිගන්නේ නැහැ. ඒ වගේම අතීත කාලය ගැන අනාගත කාලය ගැන විපාක දෙපැත්තම ගැන හේතුඵල ගැන දැනගන්න ඕන. දැනගන්න ඕන ඒ සම්බන්ධ කිසියම් ස්ථිර පිළිගැනීමක් නැගෙන ගන්න ඕන කමක් නැහැ. ඒවට කියනවා විචිකිච්ඡාව කියලා. මේ දෙක දෙකේ තෝරගන්නනේ. උපක්ලේශ කියන අතීතයක් කියනවා. උපක්ලේශ. එතන උපකේන වචනය ක්ලේශ කියන වචනය දෙකක සංදියක් තියෙනවා. උපක්ලේශ. ක්ලේශ කියන්නේ චිත්ත සංකානේ දවන, පවන, උපතාපනේ. දවනවා කියන්නේ කුච්චනවා කියන එකනේ. එක කුච්චනවා. පවනවා කියන්නේ ඒත් සංකරනවා. උපතාපනේ කියන්නේ නැවත නැවත නැවත ගැටලෙස සිත පවනවා. දෙවෙනි දේ කියන ක්ලේශ කියලා. දැන් ක්ලේශ කියලා අපි බොහෝ දෙයක් කියන්නේ කිලුටු කියන එකනේ. ඒකත් හරි. නමුත් ඒක වචනාර්ථය කියන්නේ දවන පවන බව. චිත්ත සංකානේ දවනවා. ගැඹිල්ලක් ඇති කරනවා. ඒ වගේම සැවිල්ලක් ඇති කරනවා. දැන් ගැඹුරු ලෙස ගැඹුරින් සැවිල්ලක් ඇති කරනවා. දැන් සිත ධර්මය. ඒක තමයි ක්ලේශ. එතකොට උපකීන උපසර්ගය ධර්මාම අධිතලෙත කියන එක. අධිතලෙත හිත දවන සවන ධර්මයද කියනවා උප ක්ලේශ උපක්ලේශ. ඒවා කියනවා 16ක්. ගැඩි ලෙස හිත දවනවා සවනවා. මොනවද ඒ දැන් හිත සවන්නේ? උපක්ලේශ 16ක් තියෙනවා. ආලා කියනවාද? එහෙම අහලා ගුණ කරගෙන නැත්නම් මම වැඩක් ගොතා වෙන්නේ නැහැ. එතේ ගොතා ගන්න ඕනේ 16. ගොතාගෙන ඉතර හිතේ බලන් දවල මේවා මගේ හිතේ පහළ වෙනවාද? තේනවා නම් අත්කර ගන්න අපි ඒවා දැනගෙන තියෙනවා. මොනවද 16 මම අද කියලා දෙන්නම්. හැබැයි ඒවා මේ ආවර්ජන කරමින් ওই දාන සීල භාවනා කුසල් කරමින් ඉස්හාන් කරන්නට ඕනේ මේ ධර්මයන් නිවන් දකින්න තුරු මගේ හිතේ පහළ වේවා පරණ වේවා දෙක දෙක කියන්නේ දෙක දෙක අටක් දුකල අටක් කියන දුක ධාර්මයයි අවිද්‍යා ව්‍යාපාර අවිද්‍යා ව්‍යාපාර ක්‍රෝධ උපනාම මක්ඛ කලාද ඉස්සා මච්චා මච්චරිය ඉස්සා මච්චරිය මායා සාකේය මායා සාකේය සම්බ සාරම්භ මාන අතිමාන මඳ ප්‍රමාද ගුණාද දුගල ධර්ම අටයි දෙකේ කෙවවා එතකොට 16යි අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාම මක්ඛ කලාද ඉස්සා මච්චරිය මායා සාකේය සම්බ සාරම්භ මාන අතිමාන මඳ ප්‍රමාද කරුණ 16යි ඉතින් ඒක තේරුම් කරගන්න ඕනේ අවිද්‍යා ව්‍යාපාද අවිද්‍යා කියන්නේ දැඩි රෝගී දැඩි රෝගී කියන්නේ සමන්න තියෙන දේ නෙමෙයි දැන් සමන්න තියෙන දේ ගැන ආසාව ලෝභයයි අනුන්ගේ දේ ගැන ආසාව කියන්නේ දැඩි ලෝභයයි ඒකයි අවිද්‍යා කියන්නේ අපි කියන උපසර්ගයෙන් ඒ ලෝභය තව උස්සන්න බා දෙන්නවා සමන්ගේ දේ මදිවට අනුන්ගේ දේ දක්වා තමන්ගේ දේ තාසා වැඳගෙන ඒක මදි වෙලා අනිගේ දේ තාසා කරනවා අන්තිම නම් නිකන් ආසාව නෙමෙයි ඒක මට ලැබේවා කියන ඒක තමන්ද නවා ගන්නවා පිළිනමා ගන්නවා ඒකයි අවිද්‍යාව කියන්නේ ජීවිතේ දැඩි කරන දැන් අනුන්ගේ ලක්ෂණ ගියත් දැක්ක ආහරි මොලේ ලක්ෂණ ගියක් කොහොම ගන්නවා තවන්නේ අවිද්‍යාව ඔයගෙන් මතරි මොලේ ඔයගෙන් මතයි මොලේ අන්නමනේ ඉන්නවා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් හිතේ දැඩි දැවීම ඕනකමක් ඇති කරගන්න. දෙවීම අපාගාමී අකුසලයක්. දෙවීම කර්ම කතයක් කියලා. ඒක වැළන්නේ. ඈ? ඒක ආකරෝ පතමුනේ නේ ඒ කියන්නේ අපි මට ලැබවගන්න ඕනේ ඒක ඒක වෙනයි ඒ කියන්නේ ඒක නෙමෙයි ආත්මේ අපර මතේ උනේ නේ කියන්නේ මනෝද්වාරික කර්ම කර්මයක් වුණා කර්ම පතේ උනේ නේ කර්ම පතේ වෙන්නේ අනුන්ගේ දේ මම ලැබේවා කියලා ඒ වගේ දෙයක් ඒ වගේ දෙයක් මට ලැබේවා කියන්නේ එයා අරගෙන නෙමෙයි ඒක නෙමෙයි වෙන දෙයක් ගැන ආසාව ඇති වුණා ඒක ලෝභ මුල අපතරයක්. අපතර කර්ම ප්‍රත්‍යක්ෂුනේ නේ මනෝද්වාරේ. මනෝද්වාරේ කල්පසිර කර්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ දේ මට වේවා. අනුන්ගේ දේ මට වේවා කියලා තුන අනු කෙලී අවශ්‍යයි. කෙලීම කර්ම කරගන්න. යාපාද තරහ. ඒ කියන්නේ ඒ විකම් ව්‍යාපාද නෙමෙයි දැන් ව්‍යාපාද ඥාන කියන ඔක්කොම 10ක් නේ මොනවාද ව්‍යාපාද 10ක් තියෙනවා ව්‍යාපාද කියන වචනේ තේරුම ව්‍යාපාද වි ආපාද කියන පදයකේ සමස්තයක් වෙන්නේ වි ආපාද. ආපාද කියන්නේ පද ගතියන් කියන දහයෙන් දෙකක් ආදයක් වලක. ඒ තේරුම සම්ිනෙනවා. සම්ිනෙනවා මොන වර්ද සම්ිනෙන්නේ වි විකෘතියද? හිත විකෘතියද සම්ිනෙනවා. හිත ප්‍රකෘතිය නම් අත්මනතා. අත්මනතා කියන්නේ සතුවක්. ඒකේ ස්වභාවය සතුවක්ව සන්තෝෂ බව. ඒ සන්තෝෂවත් කියන පිට විකෘතියටපත් වෙනවා. රස කිලුණා කියන්නේ නේ? රස කිලුණා. ඒක තිබුණා විකෘතිනේ. අය කැමති ගන්න බෑ. ගන්න නෑ කියන දාන. ඒ වාගේ මේ මොදින් තිබුණ පිට මොදින් කියන පිට කියලා අත්මනතා අත්මන කියලා. කියන්නේ තමා කැමති පිට කැමති පිට නම් දැපින් දැපින් ඉන්න පිට විකෘති වුණා. දුනු වුණා නැත්නම් පිළුණු වුණා. අන්න වි ආපාද. ඒක සම්දේනවට ව්‍යාපාද කියනවා. වි ආපාද. යයන්නක් ආගම වුණා. අල් යයන්නක්. වි ආපාද ව්‍යාපාද. කොහොමද ව්‍යාපාද කියන්නේ? දෙරුනේ හිතේ විකෘති වීම. කොහොමද විකෘති වුනේ? නපුරු බලකමක් වුණා. දැන් මොන්නේ කෙනෙකුගෙන් කමන්න කරදරයක් වුණා. අනක් සම්මේ අච චරති. ආවල් එක නම් අද අර්ධයක් කළා, කලාභයක් කළා. ඉතින් හිත විකෘති වෙනවා. ඔය මිනිහා දෙහෙල වැඩිච්චා, දෙවි වැඩිච්චා, ගෝම වැඩිච්චා, අප්පා වැඩිච්චා මොනවා දී කරනවා. බොහොම නපුරු දෙයක් හිතෙනවා. හිතන කොටම කෙලීම කරව කද්ද. කෙලීම අර කාලීට යන කර්ම කද්දයක්. සතරදී යක්ෂයන්, නාගයන්, දුවක මේ වගවල සුන්දින්යන් වාගේ වෙන්නේ ජීවිතේ මහා බලාරක සංකේ මේ තත්පරයෙන් සිද්ධ වෙනවා. ඒකට කියනවා ව්‍යාපාර. දැන් ඔන්න අභිජ්ජා ව්‍යාපාර. දැන් ඔයවා කීයක් ගොතාගෙන නැද්ද කියන්නේ? ඒක ජීවිතේ කුදනේ. ඒක නිසා දැන් ඉතින් හරි අරමුණු උනා හෝ නුනා හෝ අපාට නම් දෙන්නේ. ඒක හරි වැරදිද? කියන්නේ කරවක් නැහැ. අපාය පරිසම් දෙනවා කරුණක් නැහැ. ඉතින් අපාය ඒකේ බලන්න. ඒක සාමාන්‍යයෙන් අපෝහාරක කියලා කියන වචනයක් යනපත් වෙලා තියෙන්න පුළුවන්. අහොත් වෙන්නේ. අහොත් වෙන්නේ දී කරහත් වෙන්න ඕන නැත්නම් විභාවද ආසන්නෙන්න ඕන. අහොත් වෙනවානේ. ඒක යනපත් වෙන අභිභවණේ වෙනවා කියන්නේ. කර්මයේ අභිභවණේ වෙනවා යටපත් වෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපේ සාංකාරිකෝ කියන අපුසන් ලොකෝම අද බැලුවොත් අද මෙහෙම ඉකේ උස්සලා ඉන්නේ නැහැ. නමුත් අදා කොහොමද කුසල කර්මයෙන් ගොඩ නැගිලා ඉන්නවනේ? ඒක කරවා යටපත් කළා කියනවා. අවදාගෙන මතෙන්න බැරි නෑ පමා වුණොත්. අපි නිවන් ගමන පමා කළොත් ගොවා එනවා. ඒක නිසා දැන් ඉතින් මේ ගොඩනගාගත්ත වාසනාව, පුණ්‍ය වාසනාව කියන්නේ පහතට කඩා වැටෙන්නේ නැති වෙන තියා ගන්නවා. දැන් ඔන දෙකක් තෝරගත්තනේ අවිඤ්ඤා ඥාන අතීතය ගැන තුනයි අනාගතය වර්තමානය ගැන තුනයි අනාගතය ගැන තුනයි ඒකට අනික මේ අනික 10 වෙනි කර කියන්නේ මේ අත්තාන දෝ අත්තාන කෝපෝලිය කියලා අත්තාන කෝපෝලිය දැන් ඔන්න බුද්ධලේ ගැන විතරවට අනක්ඛම්මේ අත්‍යදීති ආඝාතෝ ජායති අනක්ඛම්මේ චරදීති ආඝාතෝ ජායති අනක්ඛම්මේ චරිද්දීති ආඝාතෝ ජායති ඔන්න තුනයි අදේත අනාගත වර්තමාන තුනක් ආවා ඊයක් දෙනේ මනාසත්‍ය අනක්ඛම් අත්‍යදීති අනක්ඛම් චරදී අනක්ඛම් චරිද්දී සමන්නේ දේමනාප කෙනෙක් ගැන තවත් තුනක් තියෙනවා අභිහස්තමේ අමනාපස්ස අත්තං අච්චරේ අත්තං කරදී අත්තං කරිසති වන තුනයි අත්තානේ වපාන් වාපනාගාතෝ ජායි කියන 10යි තුනේ තුනේ තුනයි 9යි 10යි ඒ කියන්නේ යකි සුද්ධිලේ ගැන දෝලානට කරදරයක් කරන අපි දැනුත් මේ කරදර කරනවා ඉස්සරහට කරදර කරනවා අන්න එක සුද්ධිලේ ගැන තුන් කාලෙක තුනයි ඊළඟට යක්තිමේ මනාපස් මගේ හිතවලට මගේ අසවලට මගේ අයියට මල්ලේට ළඟිට දුවට පුතා අම්මට දින කරදරයක් කළා කරලා ඉතලකලා යම් කරනවා අනාගතේ කරනවා ඒක දේපුල් කියලා නිසා තුන් අසුමයි අප්‍රිය අමනාප තමන්ගේ අප්‍රිය අමනාප තරහකාර වෙන්නවනේ තරහකාරයාට අර මිනිස්සු හොදක් කරා ඉතලා උදව් කළා දැන් උදව් කරනවා ඉතිරිලා උදව් කරනවා ඉතින් එතනත් ගොඩක් වෙනවා තේරුණානේ තමන්ද තරහකාරයාට තව කෙනෙක් උදව් කරනොත් ඒකත් තරහයි ඒකයි අදහස් වෙනවා බුදුන් නාමයයි ඒකයි ඊළඟ සත්‍යාලේ වාපන ආඝාතෝ කියයි ඒ මොන අචාන ආඝාතී වලින් කොටක් තරහයි සම්පේන කොටක් තරහයි එතකොට ආහාර ගන්නකොට ගල්කැටයක් ලැබුණා තරහය. අය බයින් යනකොට කපුලයක් වුණා තරහය. කෙලෙක්කෝ කරුණා තරහය. විදුලාම දෙනකොට පොලකෑලි වැලිය අතරින් එනකොට තරහය. එතකොට මේ මුස්ලිම් නා දෙනකොට තරහය. තරහ නැතුව හිතන්න පුළුවන්. තරහ නැතුව හිතන්න වරදක් නෙමෙයි. මේ කියන්නේ තරහ ගන්නවා සමහර විට නේද? ඔව්. ඒ දැන් මොන්නේ? මේ අපි තුන මොකක් හරි වේල ගන්න තියෙනවා. ඉතින් වහිනවා. මේ මේ දැක්කේ මොන්නේ ඉතින් තරහ දෙවෙනි උපක්‍රියයයි ඊළඟට ප්‍රෝධුපනා මක්කපන නැහැ ප්‍රෝධුපනා තව දෙකක් තියෙනවා ඒ ව්‍යාපාරී අවස්ථා දෙකක් තව ප්‍රෝධ කියන්නේ අර වගේම වෛර කරනවා උපනා කියන්නේ බද්ධ වෛර කරනවා අතර වසන තුරු මම පරිගන්නවා කියන්නේ දැන් ජීවදත් දරුන් වගේ බද්ධ වෛර ඇති කරගන්න ඒකට කියනවා උපදාව. උපදාව කියන්නේ ජලනා කියන එකනේ. වෛරය මෙරා ගන්නවා. ඒක අත්හරින්නේ නැහැ. වාද කඩ ගන්නවා කියලා කියන්නේ ඉස්සර. අර දැන් අර කාළි අක්ෂණයේ කතා දෙන ආප 500ක් දෙන්න වෛර ගැනගෙන කොහොමනම් පරිගත්තා කියලා. අන්න ඒක තමයි උපදාව කියන්නේ. ඒක පළමෙන් කිිතේම ක්‍රෝධය ඊළඟට බද්ධ වෛරය උපදාව. මොන ගැන හතරක් කියන්නේ.